ශ්‍රී ලංකා ජාතිකරුවලේ ප්‍රධාන ශල්‍යාගාරයේ වෙච්ච හදිසි අනතුරු අංශයේ ප්‍රධාන ශල්‍යාගාරයේ අත්‍යවශ්‍ය උපකරණව විශේෂයෙන්ම අසි ශල්‍ය කර්ම සඳහා පාවිච්චි කරන යකඩ පතුරු එතකොට යකඩ ඇන වර්ගය ඒ වගේම අනිකුත් උපකරණ ට්‍රැක්ෂන් ප්ලාස්ටර් එනි අත්‍යවශ්‍ය උපකරණ විශාල ප්‍රමාණයක් මේ වෙනකොට ජාතික රෝහලේ ප්‍රධාන ශල්‍යාගාරය තුල නැති සත්‍යයක් උද්ගත වෙලා තියෙනවා මේක අවස්ථා ගණනාවකදීම බලදායින්ද දැනුම් දීලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරු විසින් දැනුම් දීලා තියෙනවා නමුත් කිසිදු පියවරක් ගෙන නැහැ මේ தත්ත්වය තුල රෝගීන් බරපතල අසරණතාවයකට පත් වෙලා ඉන රෝගීන් පිටටින් මේ උපකරණ මිලදී ගන්න සිද්ධ වෙලා තියෙනවා මේ උපකරණ රුපියල් දහස් ගණන් මිලාධික උපකරණ තුල රෝගීන් රෝහලේ ඇඳී සිටින්න සිද්ධ වෙනවා ඔවුන්ගේ ශල්‍යකර්ම ප්‍රමාද වෙනවා